පිංහතුනි, අපි මේ මනුස්ස ලෝකයේ ඉපදුනාට අපි එක එක ලෝකවලින් ආපුවයි. මේ මනුස්ස ලෝකයේ ඉන්නේ එක එක ලෝකවලින් ආපුවයි. මේ මනුස්ස ලෝකයේ ඉන්නවා නිරේ ඉඳලා අවුරුදු කෝටි ගාණක් දුක් විඳලා 136ක් අපායවල වලින් මනුස්ස ලෝකෙට පැමිණි ඉතාමත් සුළු පිරිසක් ඉන්නවා. නිරයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට තිරිසන් ලෝකෙන් මනුස්ස ලෝකෙට ආපු අයත් ඉන්නවා. අවුරුදු ජීවිතාත්ම භව ගණනාවක් තිරිසන් සත්ව අතරම ඉපදිලා කලාතුරකින් මනුස්ස ලෝකෙට ආපු අයත් ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා ප්‍රේතයෝ අතර ඉඳලා බොහෝ කාලයක් පිරිතයන් අතර ඉඳලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා ජීවත් වෙන අයත් ඉන්නවා. අසුර ලෝකවල ඉඳලා, නාග ලෝකවල ඉඳලා, පාංශු පිසාච ලෝකවල ඉඳලත් මනුස්ස ලෝකෙට ආපුවයි ඉන්නවා. මිනිස්සු අතර ඉඳලත් මනුස්ස ලෝකෙට ආපුවයි ඉන්නවා. යක්කු අතර ඉඳලා, ගාන්ධර්වයෝ කුම්භාණ්ඩයෝ අතර ඉඳලත් මනුස්ස ලෝකෙට ආපුවයි ඉන්නවා. ඒ අතර දෙවියන් අතර ඉඳලා ආපු අය, බ්‍රහ්මයන් අතර ඉඳලා ආපු අය තියෙනවා. එතකොට මේ මිනිස්සු අතරම ඉන්නවා එක එක ලෝකවලින් ආපු. එතකොට යාලා ඒ ලෝකවලින් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවට මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට අර පරණ පුරුද්දත් එක්ක ඒ ලෝකවල ගතිගුණ ප්‍රකට කරනවා. ඒකයි මේ මිනිසුන්ගේ වෙනස්කම්. ඒ මිනිසුන්ගේ චරිත ස්වභාවල් වෙනස් ඒකයි. එකම ගෙදර ඉපදුන දරුව පස් දෙනා පස් විදිහක්. ඔන්න ඔය ගතිගුණවල වෙනස්කම් සහ හුරුවේ වෙනස්කම් නිසාම ධර්ම දේශනාවක් කළත් ඒ ධර්ම දේශනාවේ අර්ථය මිනිසු ගන්නා විදිහ වෙනස්. ගන්නා විදිය වෙනස්. පින්වතුනි, මේ පින්වතුන්ට මතකද, මිනිස්සෙකුට පුළුවන් මිනිස්සෙක් තුළම මනුස්සකම හදාගන්න. මිනිස්සෙකුට පුළුවන් මිනිස්සෙක් තුළම දේවත්වයක් හදාගන්න. මිනිස්සෙකුට පුළුවන් මිනිස්සෙක් තුළම බ්‍රහ්මත්වයක් හදාගන්න. ඒ වගේ මිනිස්සු තුළම තිරිසංකම හදාගන්න. මිනිස්සු තුළම යක්ෂ ස්වභාවය හදාගන්න. මිනිස්සු තුළම අසුර ස්වභාවය හදාගන්නවා. මිනිස්සු තුළම ප්‍රේත ස්වභාවය හදාගන්නවා. නිරි සතෙක්ගේ ජීවිතයක් හදාගන්න මානසික ස්වභාවල් මිනිස්සු හදාගන්නවා. ඒ ඉපදෙන ලෝක, ආපු ලෝක සහ මැරිලා යන ලෝක ගැන තේරුමක් නැති වුණොත් එහෙම මිනිස්සු තමන්ගේ චරිතය වෙනස් කරගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිනිස්සු අතර මනුස්සයන්ට පුළුවන් වුණොත් කාරණා පහක් දියුණු කරන්න. ඒ කාරණා පහ මුල් කරගෙන මිනිස්සු මේ මනුස්ස ලෝකේනුත් ඉහළට යනවා. දෙවියන් අතරට යනවා ඒ කාරණා පහ දියුණු කළොත්. ඒ තමයි ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මේකට කියනවා සීක බල කියලා. යම්කිසි මිනිසෙක් තුළ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන සීක බල පහ තිබුණොත් එහෙම ඒ මිනිසයා තුළ දිව්‍යත්වයක් ගොඩනගෙනවා. එතකොට ඒ මිනිසයා දිව්‍යයන් අතරට යනවා. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. එහෙනම් මේ දුක් විඳින ඕලාරික තිතිස් කුණප කොට්ටාසයක් සහිත මේ ශරීරයක් උරුම කරගෙන දහ දුක් විඳ විඳ මේ කාම සැඩ පහරට අහුවෙලා ඉන්න මේ මිනිස්සු ලෝකෙ ඉක්මවා යන්න නම්, මේ දුක් විඳින මිනිස්සු ලෝකෙ ඉක්මවා යන්න නම් ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම පහ ඕන වෙනවා. එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන් ගැන තියෙන පැහැදීම. සීලය කියල කියන්නේ තමන් පුරුදු කරන කයේ වචනෙහි සංවරය. අපි ගත්තොත් එහෙම පන්සිල් පද පහ හරි හරියට රකින්න, පොහොයට අටසිල් සමාදන්වෙන්න, ඔන්න සීලය පුරුදු කරන. ශෘතිය කියන්නේ දහන් දැනුම, මෙයා කැමති ගොඩා දහන් දැනුම ඇති කරගන්න. තියාගේ කියන්නේ දන් දීම, මෙයා දන් දෙන්න හරි කැමති. ප්‍රඥාව කියන්නේ ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරනවා. අපි මැරිලා ගිහිල්ලා ඉපදෙන බව, ඊළඟට අපි කරගන්න කර්මය අපිට ආයි විපාක විදිහට විඳින්න සිද්ධ වෙන බව, ඊළඟට මේ ලෝකයේ අනිත්‍ය බව, අටලෝ දහමට අනුව ලෝකේ කැරකෙනවා, ලෝකෙට අනුව අටලෝ දහම කම්පා වෙනවා, උපන් සත්වයාට අනිවාර්යයෙන් මේ අටලෝ දහමට මූණ දෙන්න සිද්ධ වෙනවා, මේවා වෙනස් වෙන දේවල් කියලා කල්පනා කරන එක්කෙනෙක් මෙයා ප්‍රඥාවන්තයි. මෙන්න මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම තියෙන කෙනා කයි බිඳිලා මරණින් මත්තේ දෙවියන් අතර උපදී. එතකොට ඒ ඇත්තෝ දෙවියන් අතර ඉපදුනේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදි ගුණධර්ම දිනු කරලා. එහෙනම් දෙවියන් අතර ඉඳලා මනුෂ්‍ය ලෝකයට ආපු අය බොහෝ කාලයක් දෙවිවරු ශ්‍රද්ධාව පුරුදු කරපු නිසා, සීලය පුරුදු කරපු නිසා, ශ්‍රුතිය පුරුදු කරපු නිසා, ත්‍යාගය පුරුදු කරපු නිසා, ප්‍රඥාව පුරුදු කරපු නිසා දෙවියන් අතර ඉඳලා මිනිස් ලෝකයට ආපු අයට ඉක්මනින් බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති වෙනවා. ඒකට හේතුව මොකක්ද? හුරු කරපු නිසා, බොහෝ කාලයක් භාවිතා කරපු නිසා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් බුද්ධ කාලී ඉපදුනේ දිව්‍ය ලෝකවලින් ඇවිල්ලා, බ්‍රහ්ම ලෝකවලින් ඇවිල්ලා. ඒ නිසා ඒ අයට ඉක්මනින්ම හැකියාව ලැබුණා බුද්ධ ශාසනේ ශ්‍රද්ධා සීල සුත්ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම දිනු කරගන්න. එතකොට දැන් මොකද මේ හරි අමාරු. මිනිසුන්ට ශ්‍රද්ධාවට එන්න හරි අමාරු. පන්සිල් රකින්න හරි අමාරුයි. ඊළඟට දහන් දැනුමක් හදාගන්න හරි අමාරු. නිතර බණ අහන එකත් හරි අමාරු. ඒක මිනිසුන්ට අමාරුයි මේක. දන් දෙන්න ගියත් එයාලා ඒකෙත් එක එක ආරවුල් හදාගන්න. ජීවිත කල්පනාවක වැඩිය මිනිසුන්ට තියෙන්නේ තාක්ෂණික කල්පනාව, ඊළඟ ණයතුරුස් ගෙවා ගන්න කල්පනාව, පවුල් ප්‍රශ්න, අනේක විධ ප්‍රශ්න ගොඩකින්ම ප්‍රඥා සම්පත්තිය පුංචි දේවල් වලට කලබල වෙනවා, සියදිවි හානි කර ගැනීම අධික වෙනවා, ලෙඩ දුක් කියනකොට සලිත වෙලා යනවා. මිනිසුන්ට ප්‍රඥා සම්පත්තිය අඩු වුණා. එතකොට මේ කාරණාවත් එක්ක තේරෙනවා අපිට දිව්‍ය ලෝකවලින්, බ්‍රහ්ම ලෝකවලින් මනුෂ්‍ය ලෝකයට ආපු පිරිසේ නම් අඩු ඇති දෝ කියලා. එහෙනම් මිනිස්සු අතර කවුද එහෙනම් වැඩිපුර ඉන්නේ? මිනිස්සු අතර වැඩිපුර ඉන්නේ යා නාග ලෝකවලින් ආපු අය. වැඩිපුරම ඉන්නේ නාග ලෝකවලින් ආපු අය. ඒත් නාග ලෝකවලින් ආවට පස්සේ ඒ අයගේ ස්වභාවය කොහොමද හොයාගන්නේ? ස්වභාවය තමයි නයින්ට දිව දෙකයි. ඒ නිසා ඒ ඇත්තන්ටත් දිව දෙකයි. දිව දෙකක් කියන්නේ කියන්නේ එකක් කරන්නේ එකක්. ඊළඟට හැම වෙලාවෙම වික්ෂෝපෙන් ඉන්නවා, හරියට දුකෙන් ඉන්නවා. ඊළඟ එක තමයි මේ පුංචි දේනොත් සැලෙනවා, පොඩි දේනොත් කෝප වෙනවා, පුංචි ලැබෙමනොත් උඩඟු වෙනවා, මාන්නකාරයි, තවත් කෙනෙකුට යටත් වෙන්න කැමති නැහැ. ඊළඟට දැන් ඒක මිනිසුන් ඍජු බව නැහැ. ඍජු බව කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි කිව්වොත් ඔයා කෑවද කියලා, අනේ මට මේ උදේ කන්න බැරුණා, මං කලබලෙට ආවේ කියලා කියන එක ඇත්ත කතාවනේ. කෑවේ නැත්තම් නෑ නෑ කෑවා කියලා. එතකොට එයා අර වංගු දානවා. ඊළඟට තමයි නයින්ගේ ප්‍රධානම නාග ප්‍රතිපදාව තමයි පසුතැවීම. පාරණ දෙයක් අල්ලගෙන තැවි තැවී සෝක වෙන. හොඳට පිනක් කළත් ඒ පිනේ අවසානට තැවෙන්න දෙයක් ඉතුරු වෙනවා. තුර පින සිහි කරන්න නැතුන් අර තැවෙන දේ හිත හිතා ඉන්න. මෙන්න මේ විදිහට නාග ගතිවලින් යුක්තයි. මේ නිසා ඒ අයටත් බණ ඇහෙද්දී ඒ අය ඉක්මනට සද්ධා සීල සුත්‍යාග ප්‍රඥාව පිහිටන්නේ. එයාලට බණ ඇහෙද්දිනුත් කලින් වෙච්ච වැරදි මතක් වෙලා අනේ මගේ අතින් මෙහෙම වැරදුනා මං අපායයිද මට මොනවා වේද කියලා මේ පසුතැවෙනවා. බණ ඇහෙද්දිනුත් පසුතැවෙනවා. පුදුම වැඩ. ඊළඟට තැවෙන විශ්ෝපය විතර ඒ වෙලාවේ අල්ලගන්නේ බණපදේ මම මේකින් ගැලවිලා යන්න ඕන කියලා. යක්ෂ ලෝකවලින් ඉඳලා ආපු අයටත් ඔච්චර අර්බුදයක් නැහැ. හැබැයි මේ අයගේ කෝපේ බහුලයි, ගැටීම බහුලයි. ඊළඟට සාධාරණ අසාධාරණකම් හොයන එක බහුලයි. තමන්ගේ තැන රැකගන්න දඟලන දඟලවිල්ල බහුලයි. පෙරේත ලෝකවලින් ඉඳලා ආපු අය ගැන කතා කරන දෙයක් නැහැ, පෙරේතයි. නිරේ ඉඳලා ආපු අයත් කණ්ඩ බොණ්ඩ දුෂ්චරිතේටම යනවා මිසක්කා සුචරිතයට එන්ට ඔවුන්ට අතිශයින්ම දුෂ්කරයි. හේතු පුරුදු නැහැ. ඉක්මනට ගන්න බැයි අය ධර්මිට. දැක්කද මේ තම තමන් ආපුවල ලෝකවල විපාක මේ ජීවිතය අපි ඉඳින හැටි. ඒ නිසා පින්වතුනි මේ පහළ පහත් නීච ලෝකවලින් උඩට යන්නම තියෙන්නේ නම් සීක බල පහ තමයි. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මේ පහෙන් පුළුවන් පහළ ලෝකයකදීලා ආපු කෙනෙකුට උනත් දිව්‍ය ලෝකයකට, බ්‍රහ්ම ලෝකයකට හිත හදා ගන්න පුළුවන් මේ සීක බලවලින්. අපි කියමු සීක බල කොච්චර වැදගත්ද කියනවනම් සීක බල තියෙන කෙනාට අනුස්සති භාවනා කරන්න පුළුවන්. දේවතා අනුස්සතිය. සීක බල කොච්චර වැදගත්ද කියලා කියනවනම් සීක බල තියෙන කෙනාට තමයි බ්‍රහ්ම විහාර උනත් හරියට කරන්න පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන කරුණු හරියට දිනු කරගන්න පුළුවන් වෙන්නේ සීක බල තියෙන කෙනාට. දැන් සීක බල වලින් තොරව මෛත්‍රිය වඩන්න ගියා කියන්නේ අනේ මෙයා සූපත් වේවා කියලා මේ සිත පුරුදු කරන්න ගිහිල්ලා අවසානයේ මේ සිත වඩන කෙනාත් එක්කම බැඳෙනවා. හිතවත්කම් හදා ගන්නවා, යාළුකම් හදා ගන්නවා, අතහැරින්න බැරි වෙනවා. ඇයි මෛත්‍රියෙන් එයාට උදව් කරන්න ගියේ? හිත බැඳුනේ. ඇයි සීක බල නැහැ? ශ්‍රද්ධා, සීල, තමන්ගේ සීලයට අනුතුරු කරගන්නවා. ඊට පස්සේ දහන් දැනුම නැහැ, අත්හැරීම නැහැ, ප්‍රඥාව නැහැ. ඉදිරි සීක බලවලින් තොරව කරුණාව වඩන්න ගියාට පස්සේ කරුණාවෙන් අනේ අනේ කියලා දුකට පිහිට වෙන්නේ. ඒකට ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා නැහැ. නමුත් කරුණාවන්තයි. ස්වාමියා බිරිඳට කරුණාවයි, බිරිඳ ස්වාමියාට කරුණාවයි, මෛත්‍රියයි බැඳෙනවා. බැඳිලා වුන් උපනෝපන් ජීවිතේ අපි එක ටික දේවා කියලා පතාගෙන තිරිසන් සත්තු අතරට පවා යනවා. ඔය අහිංසක සත්තු දුවලා පයින ලේනු හාවෝ, ඔය චූටි ලස්සන කුරුල්ලෝ දැක්කට පස්සේ අපිට පව් කියලා හිතෙන්නේ. ඔය කරුණාවෙන් ඉඳලා මනස ලෝකයේ සත්තු. හැබැයි සීක බල තිබුණා නේ. සීක බලවලින් තොරව කරුණාව නිසා ආනන්තරිය පාප කර්මයක් කරගන්න. ඇයි? කරුණාව කියන්නේ අනිත් අයගේ දුක කැමති නෑනේ. ඔන දරුවෙක් හිතනවා අපේ අම්මා දුක් විඳින්න හොඳ නෑ, තාත්තා දුක් විඳින්න හොඳ නෑ, අම්මයි තාත්තයි අනේ දුකකට නම් පත් වෙන්න එපා කියලා. ඔන්න මොකද කරන්නේ? ලෙඩ වුණාට පස්සේ ඉන්ජෙක්ෂන් එකක් ගහනවා මැරෙන්න. ගහන්නේ කරුණාව, දුකක් එපා කියලා. නමුත් අම්මා තාත්තා මැරීමේ පාපයට ලක් වෙනවා. ආනන්තරිය පාප කර්මී රැස් කරගෙන අවීජ මහ නරකාදී උපදිනවා. ඇයි මේ? සීක බලවේ. එහෙනම් බටහිර රටවල මිනිසුන්ගෙත් මෛත්‍රිය තියෙනවා, කරුණාව තියෙනවා, මුදිතාව තියෙනවා, උපේක්ෂාව තියෙනවා. නමුත් ඒ බටහිර මිනිස්සු ඉහළ ලෝකෙකට යන්නේ නැහැ. ඒකට හේතුවම සීක බල නැති වෙන. දැන් අපි ගත්තොත් ඉන්දියාවේ මිනිස්සු තුලත්, Hindu මිනිස්සු තුලත්, ඊළඟට තාපසයෝ ඍෂීන් වහන්සේලා තුලත් මෛත්‍රී තියෙනවා. කරුණාව තියෙන, මුදිතාව තියෙන, උපේක්ෂාව තියෙන. දැන් කරුණාවෙන් තාපසයෝ මේ අන්‍යාගමිකයෝ කරුණාවෙන් අනේ පව් මේ අය කියලා එයාලට පිහිට වෙන්න එයාලගේ දර්ශනය දෙනවා, මිත්‍යා දෘෂ්ටිය සමාදන් කරනවා. මිත්‍යා දෘෂ්ටිය සමාදන් කරනවා, තමන්ගේ ආගමේ සමාදන් කරනවා. කරුණාවෙන් කරන්න, මෛත්‍රියෙන් කරන්න. නමුත් අන් අය මිත්‍යා දෘෂ්ටියේ සමාදන් කරමින් කර්මය යයිද? පින්වත් මහණෙනි, යම්කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටික වෙද්ද, මිත්‍යා දෘෂ්ටික භවී අන් අය සමාදන් කරයිද, ඔහු බොහෝ පව් රැස් කරගන්න. යම්කිසි කෙනෙක් සම්මියා දෘෂ්ටික වෙයිද, සම්මියා දෘෂ්ටික කර්මී අන් අය සමාදන් කරවයිද, ඔහු බොහෝ පින් රැස් කරගනි. ඔය බුද්ධ වචනේ දැකද තාපසයෙක් වුණා, වෙන ඒ දර්ශනයක කෙනෙක් වුණා, කරුණාව මෛත්‍රිය මුල් කරගෙනම තමයි අන්න ඒ වගේ සමාදන් කරවන්නේ මිත්‍යා ධර්මවල. ඇයි මේ අරුබුද සියල්ල ඇති වුණේ? සේක බලනේ. ඊළඟට පින්වතුනි, ඔන්න මේ බුද්ධ ශාසනයේම කාලයක් ගියාට පස්සේ එක එක දර්ශන ඇවිල්ලා එක පිරිසකට හිතුණා, මේ රහතන් වහන්සේලා කියලා කියන්නේ තනි තනියෙන් නිවන් දකින අය. තනි තනියෙන් නිවන් දකින්නට වැඩිය හොඳ නැද්ද? බොහෝ පිරිසක් ලෝකෙන් එතර කරවල නිවන් දකින එක. ඒ නිසා අපි තනි තනියෙන් නිවන් දකින්න ඕනේ. අපි බුදු වෙන්න ඕන. ඒ නිසා උඹලා බුදු බව පතපල්ලා කියලා. බුදු බව පැතීම නම් මහායාන දර්ශනය බිහි වුණේ කරුණාව මුල් වෙලා. සේක බලන්නේ. සේක බලන්නේ. ගෙදරක වුණත් කරුණා මෛත්‍රිය මුල් වෙලා සේක බල නැතිවීම නිසා කොච්චර වැරදි දේවල් කරනවද? තමන්ගේ දරුවන්ට කරුණා මෛත්‍රියෙන් ඉන්නවා, ඒ අය රැක ගන්න ඕන නිසා වෙන මිනිසුත් එක්ක ආරවුල් වල පටලැවෙනවා. තමන්ගේ දරුවා බේර ගන්න ඕන කියලා හදු වුණියම් කරනවා. බලන්න මිනිස්සු කොච්චර පෞරස් කරගන්නවද කියලා. සේක බලන්නේ. ඒ නිසා මේ දුක්ඛිත ලෝකවලින් ලෝ ඉදිරියට ගැලවිලා යන්න නම් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම දිනු කරගන්නවා. දැන් පසුගිය කාලේ අපි අනේක විදිහට මේ ධර්මයේ විස්තර කළා. සත්‍විස් බෝධිපාචික ධර්ම, සම්මා දිට්ඨිය ඇති කරගන්න හැටි, එදිනෙදා මේ කුසල් දහම් දිනු කරගන්න උත්‍රි බාධා දුරු කරගන්න හැටි අපි විස්තර කළා. ඒ හැම දෙයකින්ම ඔබ පුරුදු කරන්න යනකොට වැඩෙන්න ඕන ඔබගේ ශ්‍රද්ධාව. ඔබ රැකපු නැති සීලේ රකින්න කෙනෙක් වෙන්න ඕන. ඔබට පෙර නොයසුවිරු ධර්මයේ ඔබ අහලා මතක තියාගත් කෙනෙක් වෙන්න ඕන. ඔබ පෙරටත් වැඩි අත්හැරීම පුරුදු කරන කෙනෙක් වෙන්න ඕන. ඔබ පෙරටත් වැඩි ජීවිතය ගැන යමක් කල්පනා කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. එහෙමනම් ඔබ මොන ලෝකෙන් ආවා? ඔබ නිරයෙන් ආවත්, ඔබ තිරිසන් ලෝකෙන් ආවත්, ඔබ ප්‍රේත ලෝකෙන් ආවත්, ඔබ අසුර ලෝකවලින් ආවත්, නාග යක්ෂ භූත පිසාච ලෝකවලින් ආවත්, ඔබට ඒ සියල්ල බිඹවා යන්න පුළුවන් සීක බලවල. සීක බල පුරුදු කරන කෙනා සුභතියම යන්නේ. ඒ අයට නිවන් මාර්ගය ඉක්මනින් පුරුදු කරන්න පහසුයි. නිවන් මාර්ගය ඉක්මනින් පුරුදු කරන්න පහසුයි. ඒ නිසා දැන් මේ කරුණු කාරණා තේරුම් ගන්න. දැන් ටික හැමදාම ධර්මයහනකින් ඔබගේ ශ්‍රුතිය කියන එක වැඩිනවා. දැන් බලන්න තුනුරුවන් ගැන පැහැදීම කොහොමද කියලා. වෙනදට වැඩි තුනුරුවන් ගැන ප්‍රසාදයක්, ධර්මී ගැන ප්‍රසාදයක්, සංඝයා ගැන ප්‍රසාදයක්, බුද්ධ ප්‍රසාදයක් තමන්ගේ හිතුල් තියෙනවද කියලා බලන්න. ඊළඟට අමාරුවෙන් හරි තමන් පංචශීලී ආරක්ෂා කරනවද කියලා බලන්න. පින්වතුනි, පසුතැවෙන්නේ නැති ගුණධර්ම පුරුදු කරන ජීවිතයකට එන්න ධර්මයේ හොඳට තේරෙන්න ඕන. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ නිගණ්ඨනාත පුත්‍ර ධර්මයේ දේශනා කළේ යමක් බහුල බහුල වශයෙන් පුරුදු කරනවාද එයා ඊට අනුව නිරය යනවා කියලා. ඉතින් ඒ නිසා නිගණ්ඨනාත පුත්‍ර කියනවා සත්තු මරණ ඒකාන්තෙන් අපාය යනවා. සොරකම් කරන අය අපාය යනවා. වැරදි කම සේවනය කරන අය ඒකාන්තෙන් අපාය යනවා. බොරු කියන අය ඒකාන්තෙන් අපාය යනවා කියලා කියනවා. ඉතින් නිගන්ටයන්ගේ ශ්‍රාවකයන්ගේ අතින් සතෙක් මැරුණු හොරකමක් කෙරුණුත් වැරදිකාම සේවනයක් කරුණු බොරු කියවුණු ඒ අයි මුළු ජීවිතයම තැවෙනවා කියනවා අන්න අපි දැන් නිරයනවා කියලා. බුදුරජාණන් වහන්සේ ගාමිණී කියන නිගණ්ඩ ශ්‍රාවකයාගෙන් අහනවා ගාමිණී ඔය සත්තු මරණ අය වැඩි දවසේ වැඩි වෙලාවක් ගත්තොත් සත්තු මරණ වෙලාවද වැඩි සත්තු නොමරණ වෙලාවද? අපි ගත්තොත් හරක් මරණ මිනිහෙක් ගත්තොත් උදේ යම්කිසි වෙලාවක් තමයි යා හරක මරන්නේ. දවසම යා තනියෙන් පාඩු ඉන්නවා. හොරකම් කරන වෙලාව අඩුයි. හොරකම් නොකරන වෙලාව වැඩි. මේ වැඩි. කාමසේවනය කරන වෙලාව පොඩ්ඩයි. කාමසේවනය නොකරන වෙලාව ගොඩයි. බොරු කියන වෙලාව පොන්චි. පොරුණු කියන වෙලාව වැඩි. යමක් බහුල වශයෙන් කරද්දි නිරය යනවා කියලා නිගණ්ඨනාත කියනවනම් නිගණ්ඨනාත පුත්‍රගේ බණට අනුව කවුරුත් අපාය යන්නේ නැහැ. මොකද මිනිස්සු වැරදි කරන වෙලාව පොඩ්ඩයි, වැරදි නොකරන වෙලාව වැඩි. ගාමිණී ඔය නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයෝ සත්තු මැරුවොත් ඒකාන්තෙන් අපාය යනවා, හොරකම් කළොත් ඒකාන්තෙන් අපාය යනවා, වැරදි කාම සේවනය කළොත් ඒකාන්තෙන් අපාය යනවා, බොරු කිව්වොත් ඒකාන්තෙන් අපාය යනවා කියන අදහස හිතේ තියාගෙන ඒ තුළම බැසගෙන ඉද්දී ඔවුන් තම තමන් අතින් සිද්ධ වුණු වැරදි වලට පසුතැවි තැවි ඉන්නවා. සත්තු මරණ අය අනිවාර්යෙන් අපාය යනවා, මගේ අතින් සතෙක් මැරෙනවා මං දැන් ඉවරයි කියලා හිත හිතයි. ඒ දෘෂ්ටි අත් නොහැරියොත්, ඒ අදහස ඒ සිත අත් නොහැර මැරුණොත් ගාමිණී ඒ මැරෙන කෙනා නිරේ උපදිනවා. නිරේ උපදින්නේ සත්තු මරපු නිසා නෙවෙයි, අර මිත්‍යා දෘෂ්ටික අදහස නිසා. හැබැයි ගාමිණී මේ ලෝකෙට කලාතුරකින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතය කරන්න එපා, සොරකම කරන්න එපා, වැරදි කාම සේවනය කරන්න එපා, බොරු කියන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අනේක ප්‍රකාරයෙන් මේ දුෂ්චරිතයේ දුරු කිරීම පිණිස දහම් දේශනා කරනවා. ගාමිණී ඔහම ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් අතින සතෙක් මැරෙනවා. හැබැයි එයා කල්පනා කරනවා මගේ අතින් සතෙන් මැරුණා. සත්තු මරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ නොයෙක් අයිරින් දහම් දේශනා කරලා තියෙනවා. ප්‍රාණඝාතයකට බුදුරජාණන් වහන්සේ ගරහලා තියෙනවා. නිරයන්ට හේතු වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. හැබැයි මං සතෙක් මරපු එක හිතුවා කියලා, මං මෙහෙම මේ සතා මැරුවා කියලා හිත හිතා හිටියා කියලා සතා නොමැරුවා වෙන්නේ නැහැ. දැන් මරලා ඉවරයි. ඒ නිසා මං ආයෙක කරන්නේ නැහැ කියලා එයා සමාදන් වෙනවා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකීම සමාදන් වෙලා ඉදිරියට කුසල් දියුණු කරගෙන යනවා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නා. පරණේව අල්ලගෙන ඉන්නේ නැහැ. ඔන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් අතින් හොරකමක් වෙනවා. එයා කල්පනා කරනවා අයියෝ මගේ අතින් දැන් හොරකමක් වුණා. බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් හොරකම එපා කියලා වදාලා ගැරෙව්වා. හැබැයි මං හොරකම් කළා, මම මේ හොරකමක් කළා කියලා හිත හිතා හිටියා කියලා දැන් මං හොරකම නොකළ වෙන්නේ. ඒ නිසා මං ආයෙ කරන්නේ නැහැ කියලා ආයතින් සංවරයටපත් වෙලා ඉදිරියට කුසල් දෙමින් කරගෙන යනවා. බලන්න එතකොට එයාට ශ්‍රද්ධාව තිබ්බා, ඒ බුද්ධ වචනේ පිළිගත්තානේ. දැන් සීලේ තියෙනවා. දහන් දැනුමින් කල්පනා කරනවා. අර විච්ච වැරද්දේ අත්හැරියා. නුවණින් කල්පනා කරනවා. නුවණින් කල්පනා කළා. සීක බල නිසාමයි මෙයා මේ අරුපතෙන් නැගී හිටියේ. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් අතිමුත් වැරදි කාම සේවනයක් වෙච්ච එකක් දැන් මෙයාට මතක් වෙනවා. මතක් වුණාට පස්සේ මෙයා කල්පනා කරනවා අනේ මගේ අතින් වැරදි කාම සේවනය වුණා. බුදුරජාණන් වහන්සේ මේක දෙන ওই ආකාරයෙන් ගැරෙව්වා. හැබැයි මම මේ වැරදි කාම සේවනය වුණා කියලා සිහි කර කර හිටියා කියලා මේක නොකලා වෙන්නේ. දැන් කරලා ඉවරයි. මං ආයෙ කරන්නේ නැහැ කියලා ආයිති සංග්‍රහයටපත් වෙලා ඉදිරියට කුසල් දියුණු කරගෙන යනවා. හරියට තියෙනවා මේ දැන් බණ ඇහෙනකොට තරුණ ළමයි අතරිනු, වැඩි හිටියයි අතරිනු, දැන් ටික ටික බණ අහන්න පටන් එයාලට සමහර අය පිනට යොමු වෙනවනේ. දැන් පරණ වෙච්ච වැරදි මතක් වෙනවා. මතක් වුණාම හරියට අඬනවා. සෝග කරනවා. සමහර ලියුම් කියුම් යවනවා. අනේ අපිට වැරදුනා වැරදුනා. වැඩක් නෑ. ඔය පරණ කිහිල් මල් සීකල වැඩක් නෑ. කාගේ කාගේත් කෙල් හොටවල් වල හුණු ටිකටි හරි තියෙන. ඒ නිසා ඔක්කොම අමතක කරලා දානවා. අලුතෙන් ජීවිතේ පටන් ගන්නවා. ඔබට මතකද අපි මේ දේශනා මාලාව කරගෙන යනකොට ලෝණඵල සූත්‍රය කළා. ලෝණඵල සූත්‍රයේ තියෙනවා හිත පටු කරගත්තට පස්සේ මේ පසුතැවි තැවි වික්ෂෝපෙන් හිත පටු කරගත්තට පස්සේ එයාගේ ජීවිතේ චූටි වතුර භාජනයක් වගේ. එයාගෙන් විච්ච වැරද්ද ලුණු කැටිවන. එතකොට අර ලුණු කැටේ චූටි වතුර භාජනයට වැටුණාට පස්සේ වතුර ටික ලුණු රහ වෙනවා. ඒ වගේ පුංචි පාපෙන් හිත පටු මිනිහා නිරේත යන්න පුළුවන්. එක්කෙනෙක් ඉන්නවා හිත පුළුල් කරගන්නවා. එයා පසු දැවෙන්නේ නැහැ. එයා වැරද්ද හදාගන්න හොඳට කුසල් කරනවා. ආයේ පරණ වැරදි වෙන්න දෙන්නේ නැහැ. එයා ජීවිතේ අලුතින් හදාගෙන යනවා. පරණ ඔක්කොම අමතක කරනවා. එයාගෙන් වෙච්ච වැරද්දත් ලුණු කැටේ වගේ. ඇයි? හැබැයි එයාගේ හිත ගඟක් වගේ හදලා යන. ಗುಣ ගඟක් කරගෙන යන්නේ ජීවිතේ. අර ගඟට අර ලුණු කැටේ වැටෙනවා. ගඟ ලුණු ගහ වෙන්නේ. එයා නිරේ යන්නේ. එයා මේ ජීවිතේ මේ කර්ම කිව්ල. දැක්කද? ඒ නිසා වැරදි අඩුපාඩු වෙච්ච කට්ටිය තමන්ගේ ජීවිතේ ಗುಣ ගඟක් කරගන්න. ಗುಣ වැරදි වෙච්ච තරමටම ಗುಣ වැඩි කරගන්න. කුසල් වැඩි කරගන්න. පින් වැඩි කරගන්න. අර ඔක්කොම ලුණු කැටියක් වගේ වෙනවා. පින බලවත් කරගන්න. ඒ නිසා පරණ දේවල් හිත හිතා ඉඳිපා. පරණ කුණු කන්දල් අවසවසත් ඉඳිපා. අපිට මොන කැලේ තියෙනවා සමහර ඉන්නවා හීන චරිත. පහත් අදහස් තියන අය අනිත් අයගේ කුණු කන්දා ලවසනවා. ආ ඔයා කොහමද, ඔයාට ඉස්සෙල්ලා මොනවද වෙලා තියෙන්නේ, ඔයා මොනවද වෙලා තියෙන්නේ කියලා එයාගේ පරණ අර කුණු අවසන්. කපුටවක්. කපුටෝ ටිකක් ඉන්නවා. කුණු අවසන්. කවදාවත් සිංහෙක් කුණු අවසන්. පසුචි ගෑවිච්ච එකෙක් ළඟටවත් යන්නේ. ඒ නිසා අනිත් අයගේ කුණු අවසන්ට ආස කෙනෙක් ඉන්නවා නම් එයා දැනගන්න තමන්ගේ ස්වභාවය. කවුරු හරි ඇවිල්ලා තමන්ගෙන් අනවශ්‍ය පරණ විස්තර අහනවා නම් දැනගන්න මෙයා හින්නයි. මෙයා අනවශ්‍ය දේවල් හොයනවා. මෙයා ඇසුරු කරන්න සුදුසු නෑ කියලා. පරණේ වැඩන්නේ. අද ඉඳලා ජීවිතය අලුතෙන් පටන් ගන්න. එහෙම තමයි හොඳ හිතක් හදාගන්න. ශේක බල වැඩුණු හිත. කොච්චර ඉන්නවද පරණ දේවල් හොඳට අමතක කරලා. බුදුරජාණන් වහන්සේ පංචශීලයේ රැකපු මිනිස් හොයාගෙනම ගිහිල්ලා දහම් දේශනා කළේ නේ. බුදුරජාණන් වහන්සේ පොදුවේ සියලු දෙනාට දහම් දේශනා කරද්දී ධර්මය අහලයි මිනිස්සු පංචශීල රැක්කේ. පරණේ අමතක කළා. අපි වැසිකිලි ගිහිල්ලා වැසිකිලි කළාට පස්සේ ඒ වැසිකිලි කරපු විදිහා කටායස් අරගෙන බලාගෙන ඉන්නේ. ඉක්මනට වතුර ප්‍රෙස් කරලා ඒක ගහලා දානවා. ඉතින් නමුත් අපි මල් ආසනයක් සොඳුරු මල් වලින් සරසලා නැත්නම් ප්‍රණීත භෝජන වලින් ආසනයක් සැරසුවොත් ආසාවෙන් ඉඳී අපි බලාගෙන ඉන්නවා. ඒ වගේ අපේ ජීවිතේ වෙච්ච වැරදි වැසිකිලි මේ තියෙන ජරාව ටිකක් වගේ ඉක්මනට අමතක කරලා ගන්න. හිතට මතක් වෙන ගානේ වැසිකිලි පෝච්චියකට වතුර ප්‍රෙස් කරනවා වගේ ඉක්මනට අමතක කරලා ගන්න. අපේ ජීවිතේ අපි කරපු කුසල් පින් අහපු බණ කළ යහපත් දේවල් සොඳුරු මල්ලාසනයක් දිහා බලාගෙන ඉන්න ඕනි බලාගෙන ඉන්න. ඒට දක්ෂ වෙන්න ඕනේ. ඒට දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා පසුතැවෙන ජීවිතයක් ඉදිරියට හදාගන්න එපා. වෙච්ච දේවල් අමතක කරලා හිතට හයියක් ගන්න. වෙසඟනම් පවා මේ බුද්ධ ශාසනය පිහිට ලැබුවා. වෙසඟනම් පවා මේ බුද්ධ ශාසනය පිහිට ලැබුවා. හැබැයි මෙච්චරත් බණ ඇහෙද්දි මෙච්චරත් දහන් අවවාද ලැබෙද්දි ආයෙනම් වැරදි කරන්න එපා. ඒක ඔබට හොඳ නෑ. ඒක ඔබට යහපත පිණිස පවතින්නේ. අමාරුවෙන් මේකෙන් නැගීගෙන. දැන් ලෝණඵල සූත්‍රයේ තියෙනවනේ හිත වඩන්න ගත්තට පස්සේ යාගෙන් වෙච්ච වැරදි මේ ජීවිතේ විපාක දෙනවා කියලා. ඒ නිසා ජීවිතේ හදාගන්න හැදෙනකොට ගොඩාක් කරදරෙයි, බාධා එයි, අපහාස එයි, නින්දා එයි. ඒත් හදාගන්න. ඔබ ගොඩයන්න. ඊට පස්සේ පින්වත්නි, ඕන බුදුරජාණන්ගේ ශ්‍රාවකෙක් අතින් එයාට මතක් වෙන තමන් කියපු බොරුව. එයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ බොරු කියන්න එපා කියලා වදාළේ. අනේ මගේ අතින් බොරුවක් කියවුණා. ඒ වුණාට මම බොරු කිව්වා කියලා හිත හිතා හිටියා කියලා මම බොරු නොකිව්වා වෙන්නේ නැහැ. ඒ නිසා මම අදින් පස්සේ කියන්නේ කියලා ආයතින් සංවරයට පත් වෙනවා. දැන් ගොඩාක් අයට තියෙන එකක් තමයි අර නාම ලෝකවලින් පහත් ලෝකවලින් ආපු ස්වභාවිත මන්දා. සීල් රකින්න ගියත් රකින්න සීල් නෙමෙයි, සීලානුස්සතිය නෙමෙයි කරන්නේ, දුස්සීලානුස්සතිය. ඒ මොකද්ද? හැම වෙලාවෙම කැඩිච්ච සීල් හිතන්නේ, රැකිච්ච සීල් හිතන්නේ. කොච්චර අභාග්‍යද කියලා බලන්න. කොච්චර මිනිසුන්ට සතුටෙන් ඉන්න පුළුවන්ද? මේ බටහිර කෝටි 800ක් ජනතාව අතර ලංකාවේ ඉන්නේ කෝටි 2කමාරයි මිනිස්සු. අර කෝටි 800ක් ජනතාව අතර මේ කෝටි 2ක මිනිස්සු පේන්නේ නැත්නම් ඒ කෝටි 2කමාරගෙන සිංහල බෞද්ධයෝ කීයෙන් කී දෙනාද? සිංහල බෞද්ධයන්ගෙන මේ හරියට බණක් අහන අය කීයෙන් කී දෙනාද? හරියට බණ ඇහෙන අය, හරියට බණක් ඇහෙන 10-15 දහස් ඇති. ඒ අය අතරින් තේරෙන්නේ කී දෙනාද? ඒ නිසා මිහිරි බණපදයක් කනට ඇහෙනකොට, බුද්ධ ශාසනය පිහිට අපිට පේනකොට සතුටු වෙන්න අඩුපාඩු ගැන හිත හිතා ඉන්නපා. අඩුපාඩු ගැන හිත හිතා ඉන්නපා. ඊට පස්සේ මොකද වුනේ? දැන් ඔන්න දැන් මෙයා ඔන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා, ඔන්න විච්ච වැරදි වලින් ආයතින් සංවරයට පත් වෙනවා. ආයතින් සංවරයට පත් වෙලා එයා ඊළඟට මොකද්ද කරන්නේ? හොඳට ගුණධර්ම දිනු කරගන්න. ශ්‍රද්ධා, සීල, සුති, ත්‍යාග, ප්‍රඥා. දැන් සීක බලවල පිහිටලානේ. අන්න මෙයා මේ මෛත්‍රී වඩනවා. සකල සත්වයන්ට මිස්සිත වඩනවා. මෙයා කරුණා වඩනවා, මුදිතා වඩනවා, උපේක්ෂා වඩනවා. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා වඩද්දී සංඛයක් පිඹිනා වගේ. හක්ගෙඩියක් අරන් උතුරට පිඹිනකොට ඒ හක්ගෙඩිය හඳ උතුරට පැතිරිලා යනවා. ඉවරයක් නැහැ. අහවල් තැනදී ඉවරුණා කියලා එකක් නැහැ. ඒ වගේ දිසා වශයෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වඩන මේ විදිහට මෙයාගේ හිත අප්‍රමාණ වැඩෙනවා. හිත අපමණ වැඩෙනවා. එතන මෙයා සත්තු මැරුවේ, හොරකම් කළේ, වැරදි කාම සේවනය කළේ, බොරු කිව්වේ, සුරාව ගත්තේ පටු හිතකින්. සිහි මුලා වෙලා අර පිස්සෝ වගේ වෙලා ඉන්න කාලේ ඒ මනුස්සයා පව් කළේ. නමුත් මෙයා මැරෙනකොට හිත අපමණ වෙලා ගංගාවක් වෙලා, ගංගා නම් නදිය වගේ වෙලා, සුවිසල් ජලස්කන්ධයක් වෙලා ඔහු කරපු පාපලුණු කෙටියක් වගේ. අර හිත පුළුල් නිසා ඒ කර්ම මේකේ විපාක දෙන්නේ. අන්න කර්ම විපාක දෙන එකෙන් ගැලවෙන ක්‍රම. එතකොට මේ ධර්මයේ ඇහෙනකොට එයා ශ්‍රද්ධාවට පත් වෙන්න ඕන, සතුටු වෙන්න ඕන. දැන් ජීවිතේ අඩුපාඩු හදාගෙන සීලයට එන්න ඕන. ඊළඟට මේ දහන් දැනුම හොඳට බලන්න ඕන. මේ වගේ ජීවිතේ තමන්ට තරහ යනවා නම් තරහ යෑම පාලනය කරගන්න පුළුවන් දහම් පද හොයන්න ඕන. තමන්ට රාගයේ ආශාව වැඩි නම් රාගයේ ආශාව පාලනය කරගන්නා වූ දහම් පද හොයන්න ඕන. තමන්ට බණපද තේරෙන්නේ නැත්නම් නිතර නිතර බණපද විස්තර කරන ඒවා හොයන්න ඕන. කාලයක් යනකොට මෙයා හුත්ත ශ්‍රුතවත් කෙනෙක්, ත්‍යාගයේ දන් දෙන කෙනෙක්, අත්හරිනවා මෙයා. ඊළඟට මෙයාට ජීවිතේ ටික ටික තේරෙන්න ගන්නවා. මෙයාට තේරෙනවා අනිත් අය බනිද්දි මගේ හිත රිදෙන්නේ අනිත් අය බයින නිසා නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේටත් බැන්නනේ, රහතන් වහන්සේටත් බැන්නනේ. එතකොට ඒ උත්තමයන්ගේ හිත කම්පා වුණේ මගේ හිත රිදෙන ස්වභාවයෙන් යුක්ත නිසා. මමමයි ලාමක, මමමයි ලාමක කියලා තමන්ගේ හිතේ තියෙන දෝෂෙම තේරුම් ගන්න. තමන්ගේ කය වුණත් තවත් කෙනෙක් අපිට පොල්ලකින් ගහද්දි අපේ ඒක අපිට වදින්නේ, අපේ ඇඟ තුවාල වෙන්නේ, ඇඟේ ඇටකටු කැඩෙන්නේ, අපේ කය කැඩෙන බිඳෙන ස්වභාවයෙන් යුක්ත වෙනවා. අපි වජ්‍රමේ දියමන්ති වගේ ශරීරයකින් යුක්තයි නම් මිනිස්සු කඩුවෙන් ගැහුවත් මිනිස්සු පොල්ලකින් ගැහුවත් අපිට රිදෙන්නේ නැහැ, දැනෙන්නේවත් නැහැ. ඒ මිනිසුන්ට අපිට මොකවත් කරන්න බැහැ. ඒ නිසා අපේ කය කැඩින්නේ බිඳින්නේ සිඳෙන්නේ කැඩින්නේ බිඳින්නේ සිඳෙන්නේ ස්වභාවයෙන් යුක්ත නිසා. එවැනි වූ ශරීරයක් අපි මේ පරිභෝග කරන්නේ කියලා කයි යථා ස්වභාවය සීකරනවා. මේ ඔක්කොම ප්‍රඥාවට අයිති. ඉපදුන නිසා විඳින දුක්ඛන්දරාව සීකරනවා. මේ ඔක්කොම ප්‍රඥාවට අයිති. මේ විදිහට පින්වත්නි හොඳට ජීවිතය ගැන තේරුම් ගන්නවා. ඊළඟට මේ පින්වතුන්ට පසුගිය කාලේ වාසනාව ලැබුණා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කරගන්න නිවන් මාර්ගය. ඒ නිවන් මාර්ගය ගැන හොඳට ඉගෙන ගන්නට ප්‍රඥාව මෝරන්නේ පින්වත්නි. චතුරාරි සත්‍ය පටිසම්පාද ගැන අහනකොට ප්‍රඥාව මෝරන්නේ. අපාය දිව්‍ය ලෝක ගැන විස්තර අහනකොටත් ප්‍රඥාව මෝරනවා. ඇයියාට ලෝක ගැන තීරණ ගන්නවා. මේ පින්වතුනි හැමදාම තොත්ත ස්වභාවයෙන් ඉන්න එපා. හැමදාම ලාමක ස්වභාවයෙන් ඉන්න එපා. මිනිස්සෙක් මෝරන්න ඕන. මිනිස්සෙකුට මෝරන්න නම් බෑ ධර්මයක් අහන්න නැතුව නම්. මෝරපු අය අසුරු කරන්න ඕන. ඊළඟට බණපද අහන්න ඕන. හිත ලාමක බවින් ගොඩ ගන්නා වූ අවවාද ලබන්න ඕන. ඉවසන්න ඕන. මේකෙන් තමයි මිනිස්සෙක් මෝරන්නේ. ඉතින් මේ විදිහට මිනිස්සෙකුට ශ්‍රද්ධා, සීල, සෘත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම පහ දිනු කර ගන්න පුළුවන් වෙනවා. එයා කය බිඳලා මරණින් මත්තේ දෙවියන් මත උපදිනවා. එයා තුල බ්‍රහ්ම විහාර හොඳට පුරුදු වෙලා නම් එයා කය බිඳලා මරණින් මත්තේ බ්‍රහ්මයන් අතර උපදිනවා. ආයෙ ලාමක පහක ලෝකෙකට එන්නේ. බැරි වෙලාවත් මේ මනුස්ස ජීවිතය අහිමි වෙලා නාග ලෝකෙකට එහෙම නැත්නම් පහත් ලෝකෙක ගිහිලා ඉපදුනොත් එහෙම මෛත්‍රී බුද්ධ ශාසනෙත් අහිමි වෙනවා. ගෙම්බොකක් තමයි ජීවත් වෙන්නේ. මෙහි මැරිලා නාග ලෝකෙකට ගියොත් එහෙම දරණ වැලක් මුදුනේ තමයි උපදින්නේ. දරණ වැරේ මේ පෙනේ ගහගෙන උපදින්නේ. පෙනේ උස්සලා බලනකොට මේ යහන වාහනත් එක්ක මේ හොඳට හිටපු මිනිසයා දැන්නයි පසූත වෙනවා. ඇයි කිය ඉතින් ආහාරේ ගෙම්බෝ මේ බලන්න මේ වික්ෂෝපය නිසා වෙච්ච දේ. ඊට පස්සේ දැන් ගෙවල් වල මිනිස්සුන්ගේ තියෙන රණ්ඩු සරුව කාකුටා ගැන ලක්කු වගේ. ඊට පස්සේ යක්ෂ ලෝකෙකට ගියට පස්සේ මිනිස්සුන්ගේ ඕජාව දිදි මිනි කකා මිනිවල ඕජාව මිනිවල ගන්ධස්සාරේ උර උරා තමයි ජීවත් වෙලා ඉඳෙන්නේ. කොච්චර භයානකයි, කොච්චර භයානකයි. ඉතින් ඒ නිසා මේ කාරණාව තේරුම් ගන්න ඕන. ඒකට දැන් බලන්නේ මේ මිනිසුන්ගේ ක්‍රියාවල තියෙන භයානකකම කියන්නේ ඔන්න එක්තරා පුතෙකුට මේ ධර්මය අහන්න ලැබුණා. මෙයා මේ ධර්මය අහලා ඔන්න ධර්මය අහලා භාවනා කරන්න ගත්තා. පින්වතුනි භාවනා කරන්න භාවනාව පුරුදු වෙන්න ඇස් දෙක පියා ගන්නකොට මෙයාට පේන්නේ කුණු වෙච්ච මලමිනි. කුණු වෙලා ඕජාව වැගිරෙන මලමිනිම පේනවා. ඉතින් මෙයා භාවනා කරන්න ගත්තේ බුද්ධානුස්සතිය ධම්මා සංඝානුස්සතිය ඇස් දෙක පියාගෙන හිත එකඟ කරන්නකොටම පේන්නේ මිනිවි කුණු වෙච්ච මලමිනි. ඉතින් මෙයා ඉතින් ඒකට දක්ෂ වුණේ නෑ. මෙයා ඒකම මලවිනියක සංඥාව අරගෙන භාවනා කරන තරම් දක්ෂුනේ. මෙයා මේකෙන් ගොඩාක් ෂොක් වුණා, බය වුණා. මෙයාගේ භාවනාව කඩාකප්පල් වුණා. දැන් මෙයා වික්ෂෝපෙන් ඉන්නවා. මෙයාට දැන් භාවනා කරන්න බෑ. කුණු වෙච්ච මලවිනියෙන් පස්සේ මෙයාව මෝහන නිද්‍රාවට පත් කළා. එහෙම නැත්නම් මෙයාට පෙර ජීවිත ගැන දැන ගන්නා වූ මොකක් හරි ක්‍රමයකින් මෙයාගේ ජීවිතය දිහා අහගෙන විස්තර ඉතින් මෙයා දැනගෙන තියෙනවා. මෙයා කලින් ජීවිතේ සෝණි හිටපු යක්ෂේ කුණු වෙන මිනි කණ යක්ෂේ. මෙයා කුණු වෙන මිනි කන්නේ ඇයි? මෙයා කුණු වෙන මිනි කන්නේ මෙයා මිනි වල අර මේ සෝණට දාපු මිනි වල ඒ කාලේ දැන් අවුරුදු 100 ගානකට කලින් සෝනවල් වලට මිනිියන් ගිහිලා දැම්මට පස්සේ මිනිේ කුණුවෙන රහස් ප්‍රදේශ ස්ත්‍රීන්ගේ පුරුෂ විශේෂෙන් පුරුෂයන්ගේ කුණුවෙන රහස් ප්‍රදේශ පනුව පිටින් කනවා. මේක තමයි මෙයාගේ ආහාරය. වෙන ඇගේ අනිත් මස් කණ්ඩ බෑ. කුණුවෙන රහස් ප්‍රදේශම තමයි කණ්ඩෝ. එතුට ඒකට හේතුව දෙමයා තව ජීවිතයක් ආපස්සට බලනවා. ඒකට හේතුව තමයි කලින් ජීවිතේ මනුසු ලෝකීද්දී එයා එක ඒක මේ කයිත තන්දර හලා එයාගේ හිතේ කාමාසා විකුද්ධ වෙලා දැන් පිරිමි කෙනෙ හොයන්න පිරිමි අය. තොට තමන් යමකට ද ආසා කළේ මැරුණට පස්සේ යක්ෂයෙක් කියලා ඉපදුනා කුණුවෙච්ච මිනීවල කුණුවෙච්ච රහස් ප්‍රදේශ කන යක්ෂයෙක් බවට පත් අවුරුදු ගණනාවක් දහස් ගණනාවන් දුක්කින්දලා මනුසු ලෝකිටාව මනුසු ලෝකිටාවට පස්සේ අර දුර්වලතාවේ අයින් වුණා. අයින් වුණාට අර යක්ෂයෙක් වෙලා ඒවා සිහිකරපු මේ කාපුක මතක් වෙනවා. මෙයා ඊට පස්සේ අප්‍රමාණ දුක්ඛිනා. මේ බලන ජීවිතේ එක වතාවක් දෙවතාවක් වැරදිච්ච වැරදිල්ලක් සංසාරයට ආපු හැටි. ඊට පස්සේ මෙයා ගොඩාක් ඉවසුවා. ගොඩාක් ධර්මය අහලා මහිතේ අවුරුදු 12ක් හෝ 14කට පස්සේ තමයි අයාගේ කර්ම විපාක ගෙවුනේ. ඊට පස්සේ යාන්තම් බුද්ධාංශයේ වඩාගෙන යාන්තම් පංචශීල ටික රැකගෙන යාන්තම් සිල්ගුණ දම් පුරාගෙන මිනිස් ජීවිතය ගත කරන විදිහට හදාගත්තා. මම හිතනවා ඒ යන වැඩපිළිවෙලට මෙයා මේ කික් මොල යාම. ඔය වගේ සංසාරේ පුරුදු කොච්චර මිනිසුන් දෙනවද? සංසාරේ පුරුදු සංසාරේ සබහ කොච්චර මිනිසුන් දෙනවද? ඒ නිසා පින්වතුනි අපිට දැන් මේ හොඳටම පැහැදිලි අද මනුස්ස ලෝකයේ ඉහළ ලෝකවලින් ගුණධර්ම පුරුදු කරපු අය ඇවිල්ලා ඉන්නවා මනුස්ස ලෝකේ අඩුයි. මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන එක එක දුර්වල ලෝකවලින්. ඒ නිසා පරණ පුරුද්දට යනවා. කියන්නේ එකක් කරන්නේ එකක් කියන දේ අර්ථ තේරෙන්නේ ලාමකයි තොත්තයි හිත ඉක්මනට බැඳෙනවා. ආසාවෙන් කය තෙත් වෙනවා. වහා කෝප ගන්නවා පරණ පුරුද්දට. ධර්මයක් කිව්වත් හිතට යන්නේ. පුරුද්ද ඉක්මනට හිත බැහැ ගන්නවා. ඒකට අපිට පෙන්වලා දුන්න උපමාවක් මම කියන්නම්. ඒ තමයි අපිට ගුරුවරු මේ පුරුද්ද ගැන කියලා දීලා තියෙනවා. ඔන්න අපිට කොලේකුයි පෑනකුයි දීලා අතට අපිට කියනවා ඉක්මනට මේක ලියා ගන්න. කියව ගමන් අපි ඉක්මනට දකුණු අතට පෑන අරන් දෙනවා. ඇයි අපිට ගුරුවරයා කිව්වේ නැන්නේ දකුණට පෑන ගන්න කියලා? අපිට කිව්වේ මේක ලියන්න කියලා. කියව ගමන් අපි ලිව්වා. ලිව්වේ දකුණු අතට. ඇයි අපි දකුණු අතෙන් ලිව්වේ? අපිට ලියන්න පුරු දකුණු අතෙන්. නමුත් ඔබම ඔබගේ අත දැන් ඔබගේ අත් දෙක දිහා බලන්න. එක වගේ මහ පොට ඇඟිලි, එක වගේ ඇඟිලි, එක වගේ අල්ල, එක වගේ අත් දෙක. දෙක අත් දෙක මේක වගේ. එහෙනම් ඇයි ඔබ එකපාරම ගත්තේ මේ දකුණට? පුරුව නිසා. ඒ නිසා ඔයාලා මේ බැඳෙන්නේ, ඒ වගේම මේ අරුබුදවල පටලැවෙන්නේ, මේ ලාමක බවට වැටෙන්නේ පුරුද්දට. හැබැයි ඒ වන් අතට පෑන අරන් හුරු කරන් ලියා ගත්තෝ, අමාරුවෙන් අමාරුවෙන් හරි ලියන් ගත්තෝ, කාලෙ වැඩිපුරයයි. නමුත් පුරුව මඟ අරගන්න පුළුවන්, අනිත් අතට ගන්න පුළුවන්. ඒ වගේ අපි මේ බණ කියන පමණින්ම ඔබ හැදෙනවා කියලා එකක් නැහැ. ඒ හුරුවට නේක පාරම. ඒක නිසා බණ අහපු ගාම හුරුවට නාට්‍ය බලනවා. පුරුවට එකපාරම පරණ තැනට යනවා. ඒ වුණාට දැන් ඔබ කල්පනා කරනවා අමාරුවෙන් හරි මම මේකට හුරු වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ගුණ අහලා සද්ධාව ඇති කරගන්න. කැඩෙන ගානේ සිල්පද ගැන ආවර්ධනය කරලා පන්සිල් රකින්න සමාදන් වෙන්න. හොඳට ධර්මයේ නිතර නිතර අහන්න. දන් දෙන්න පුරුදු වෙන්න. ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරන්න, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්. මරණ සතිය වඩන්න මිනිස්සෙක් වේගෙන් වෙනස් වෙන ධර්මතාවය තමයි මරණය සිහි කිරීම. ඉතින් ඒ නිසා ඔය වාගේ උතුම් සද්ධා, සීල, සුත, තියාග, ප්‍රඥා කියන ගුණධර්මවලින් ඔබව උතුම් තැනකට ගන්න තමයි, මේ මනුස්ස ලෝකෙන් ඉහළ තැනකට ගන්න තමයි පින්වත් අපි මිත්‍ර කාලයේ ධර්මානුශාසනා කරන්නේ. සංසාර දුකින් නිදහස් වන නිවන් මාර්ගයට ඔබව ප්‍රවේශ කරවීමට උපකාර කිරීම පිණිස. ඒ නිසා මෙතෙක් ධර්මය අහපු මෙතෙක් ධර්මය අහන පිරිසක් විදිහට ඔබ තුල දැන් ආපස්සට හැරිලා බලන්න, තමන්ගේ ශ්‍රද්ධාව ඉස්සරට වැඩි දැන් තියෙනවද? තමන්ගේ සීලය ඉස්සරට වඩා තියෙනවද? තමන්ගේ දහන් දැනුම ඉස්සරට වැඩි තියෙනවද? තමන් ඉස්සරට වැඩි දැන් දන් දෙන කෙනෙක්ද? තමන් ඉස්සරට වැඩි ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කරන කෙනෙක්ද කියලා බලන්න. ඒ නිසා මුළු ජීවිත කාලයේම ශ්‍රද්ධා, සීල, සුත, තියාග, ප්‍රඥා කියන ගුණධර්ම පහට මහන්සි වුණත් පාඩු නෑ. මේකටමයි මහන්සි වෙන්න ඕනේ. මේක තමයි කියන සීක බල. නිවන් මාර්ගයේ පුහුණු කරන කෙනාගේ යෝධයෝ පස් දෙන වැටෙන්න දෙන්නේ. මෙයාලා නිවන කරාම ගෙනියන සුගතිය ගැන කවර කතාවක්. ඉතින් අපිට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඉතාමත් අනුකම්පාවෙන් මෑත යුගයේ බුදුරජාණන් වහන්සේ ගැන කියලා දුන්නා. සරණ යාම ගැන කියලා දුන්නා. තිසරණ සරණේ පිහිටලා සිල් රැකෙන හැටි කියලා දුන්නා. මෙච්චර සිල්පද විස්තර කරපු වෙනනම් මේ ධර්ම දේශනා නෑ මේ ලොකු ස්වාමීන් වහන්සේ තරම්. ඒ නිසා සීක බලත් අමාමහ නිවනත් පිණිස අපමණ උපදෙස් ලැබුණා. ඒ නිසා ගුරු මුෂ්ටියක් නැතුව මේ ශාසන ප්‍රතිපදාව හඳුන්වලා දෙන පරම පූජනීය ගුරු දේවෝත්තමයන් වහන්සේ නමක් අපිට හම්බ වුණා. දැන් පහුගිය කාලේ අපි කරපු සෑම දේශනාවක්ම ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මේ මාතෘකාවලට මේ කරුණු ගුණ කළා කියන්න කියලා මාහට උපදෙස් දුන්නේ මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. අද වුණත් මම සූත්‍ර දේශනාවක් නැතුව දහම් කරුණු වුණත් ඔබට විස්තර කළේ, අපිට නිතර අවවාද ලැබෙන දහම් කරුණු තමයි අපි ඔබට අද කියලා දුන්නේ, ගුරු ඇසුරෙන් ලැබෙන දහම් කරුණු. ඒ නිසා මෙච්චර උතුම් ගුරුවරෙක් ලැබිලා, අපිට උතුම් ධර්මානුශාසනා ලැබිලා, අනුකම්පාවෙන් මෙච්චර සමාජයට සේවයක් කරන පිහිටක් වෙන උතුම් ගුරුවරෙක් ලැබුණ වෙලාවේ පිහිට සලසා ගන්න. හැමදාම මේ වගේ උතුම්මයි පහළ වෙන්නේ. මේ වගේ යුගයක් හැමදාම තියෙනවා කියලා හිතන්න එපා. ඒ නිසා ඔබ අපි කාටත් ශ්‍රද්ධා, සීල, සුත, තියාග, ප්‍රඥා ආදී ගුණ ධර්ම දියුණු කරගෙන සසර දුකෙන් නිදහස් වෙන්න බුද්ධ ශාසනය පිහිට ලබා ගන්න වාසනාව ලැබේවා.